පාරම්පරික සහල් වර්ග වගා කරන්න ඇති. ඒගොල්ලෝ වල්නාශක, කෘමිනාශක සහ කෘතිම පොහොර භාවිතයකින් තොරව අපේ අර පරණ කාලේ තිබ්බ ගොවිතැන් රටාවට අපේ තිබ්බ අපේ තියෙන දේශීය ඖෂධ වර්ග මහිතන්නේ 10ක් 15ක් වගේ ප්‍රමාණයක් මේ රෝග වලින් මේ සුවාතර හැරෙන්න එක හේතුවක් වෙන්නේ.